ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදේවත් වාසනාවන්ත පින්තුනි මේ අත්ංගේ මහා ශ්‍රද්ධාවේ ප්‍රමාණයල් නොනා මහත්මිය මාසිකව මේ පින්කම ඊමහා ශ්‍රද්ධාවෙන් සිද කරනවා. ඉතින් මේ පින්කමයි තමගේ ඥාති මිත්‍ර ආදීන් කවුරුත් ඒකරාශී කරගෙන මේ සිද කරන්නට බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්තලා මහා සංඝරත්න වෙනුවෙන් දානේ පූජා කරන අවස්ථාව. ඉතින් ඔබ දන්නවා අපි මහා සංඝරත්න වෙනුවෙන් යමක් පූජා කරන අවස්ථාවේ ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටිය ඒ සරියුත් මොගලන් සාමීන් වහන්සේලා අරමුණු කරගෙනයි මේ පින්කම් සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්වනකොට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ වැඩ සිටියා කියන හැඟීම ඇති කරගෙන සජීවී ආකල්පයෙන් තමයි මේ පින්කම් සිදු කරන්නේ. ඉතින් ඒ හැටියට ශ්‍රද්ධාව දියුණු කරගත්තු පමණට අපේ හිත පිරිසිදු වෙනවා, හිතේ කුසලය දියුණු වෙන අවස්ථාව. පින්නතුනි අප කල්පනා කරලා බලන්න වටිනවා ඇයි අප මේ වගේ පින්කම් සිදු කරන්නේ කියලා. ඔබ දන්නවද ලෝකෙම තියෙන අනතුරුදායක තත්ත්වය? බොහෝ දෙනෙක් ලෙඩ දුක් වලින් බියට පත් වෙන අවස්ථාව, ඒ වගේම මරණය පෙනෙනින් අවස්ථාවක් තමයි ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ගත්තොතින් අපේ කල්පනා කරලා බලන වටිනවා අපේ ජීවිත අභියස තියෙන ප්‍රධාන අභියෝගය, ප්‍රධාන චැලෙන්ජ් එක මොකද්ද කියලා. බොහෝ දෙනෙක් අපට පේනවා මේක ඇත්තටම හඳුනාගෙන නැහැ. බෞද්ධයන් වශයෙන් ගත්තත් අපි හුඟක් පින්කම් කරනවා. නමුත් අපේ ජීවිත ඉදිරිපිට තියෙන සැබෑ අභියෝගය මොකද්ද කියලා අපි බොහෝ දෙනෙක් තේරුම් අරන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේක තමයි අපි බෞද්ධයන් වශයෙන් තේරුම් ගත යුතු මූලිකම දේ. අපි ලැඩවීමවත් මරණයටපත් වීමවත් නෙවෙයි අපේ ජීවිතයේ අභියෝගය ප්‍රශ්නය. මොකද අපේ ඉදිරියේ තියෙන අභියෝගය අපි මරණයෙන් පස්සේ අපාගත වෙන්න තියෙන අවස්ථාව. අපි හෙට මැරෙනවද, අවුරුදු තව 10කින් පස්සේ මැරෙනවද, අවුරුදු 500ක් ජීවත් වෙලා මැරෙනවද කියලා නෙවෙයි අදාළත් තියෙන්නේ. අපි අවුරුදු 500ක් තව ජීවත් වෙලා මිය ගියත් මරණයෙන් පස්සේ අපායට නෑ යන්නේ, ඒ අවුරුදු 500ම ජීවත් වෙච්ච එකේ වැඩක් නෑ. ඇයි එහෙම කියන්නේ? ඒ 500ට වඩා බොහෝ කාලයක් ඒ අපාය අපට දුක් විඳින වෙනවා. එතැමිට කල්ප ගානකට ආයි අපට ගොඩ එන්න පුළුවන් කමක් නෑ. බොහෝ දෙනෙක් බලන්නේ ජීවත් වෙන්න කාලය වැඩි කරගන්න. දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න තමයි බලන්නේ. ලෙඩ වෙනකොට හුඟක් බය වෙනවා. පින්නතුනි මේකට හේතුව තමයි අපි ධර්මය හරියට දන්නේ නැති හේතුව. අපි හරියට ධර්මය දන්නවා නම් අපට අද දවසේ විතරක් ජීවත් වුණත් ඇති ඇත්තටම. හෙට දවසේ අපට ලැබෙන්නේ මීට වඩා හොඳ ශරීරයක්, හොඳ ස්ථානයක්. මෙන්න මේක නිකන් ලැබෙන්නේ අපට. අපි හිතනවා අපි සාමාන්‍ය කරන පින්කම් වලින් සුගතියක් ලැබෙයි කියලා. ඒක ලැබෙන්නත් පුළුවන්. හැබැයි ඒකට අනිවාර්යෙන් අපට කියන්න පුළුවන් කමක් නැහැ. අප සුගතිය අනිවාර්යෙන් ලැබෙනවාද කියන එක අපට යම්කිසි විදියක හරි නිගමනයක් එන්න පුළුවන් කාරණයක් තියෙනවා. ඒ තමයි අපි කරපු කුසල් දහම් අපට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙනවා නම්. මෙන්න මේකෙන් අපට යම්කිසි විදියක ඉඟියක් ඇති කරගන්න පුළුවන් අපි මරණයෙන් පස්සේ සුගතියම වෙනවා කියලා. ඒ වගේම දවසට වැඩිපුර වාර ගණක් බුදුහාමුදුරෝ ධර්මයේ සංගරත්න අපට සිහිපත් වෙනවා නම් මෙන්න මේකත් අපට සුගතිය පිළිබඳව තියෙන යම්කිසි විදියක ස්ථාවරත්වයක්. ඒ වගේම අපි කරපු දානමය පින්කම් ඒක අපට භාවනාවක් විදියට වඩන්න පුළුවන් නම් අපි රැකපු සීලය, අපි දෙමව්පියන්ට සැලකපු ආකාරය, තමන්ගේ දෑතින් ලෝකෙ වෙනුවෙන් කරපු දේවල් දිනකට වැඩි වාර ගණන් තමාට සිහිපත් කරන්න පුළුවන් නම් මෙන්න මේක තමයි අපට සුගතියක් ලැබෙනවා කියන එකට තියෙන සාධකය. ඉතින් මෙන්න මේ සඳහා පින්නතුනි ප්‍රබල ලෙසම අපි නිතිපතාම කුසල් දහමලිය දෙන්නට ඕන. ඒකෙන් කියන්නේ පන්සලට එන්න ඕන කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ගෙදර ඉඳගෙනම හරි නිතරම සීලය රකින්න, නිතර බණ අහන්න, නිතර මෛත්‍රී භාවනා වඩන්න, නිතර බුදුගුණ භාවනාව, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩන්න. මෙන්න මේ තුලින් පමණයි අපට රැකවරණය තියෙන්නේ. ඒ වගේම හැකිතාක් දුරට අපට ඇහැට රූපයක් පේනකොටම මේ පේන රූපයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන ආකාරය දකින දක්ෂ වෙන්න. දවසට විනාඩියක් හරි අනිත්‍ය සංඥා වඩන්න. දවසට විනාඩි 10ක් හරි මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව වඩන්න. මේ කරන සියලුම පින්කම් අවසානයේ අපි ගන්නේ සාර්ථකත්වය කියන්නේ මෙන්න මෙතෙන්ට. ඉතින් මෙන්න මෙවැනි මානසිකත්වයක අපි ඉන්නවා නම් අපිට කොයි අනතුරකින් මිය ගියත්, ඒ වගේම කොයි දවසක මිය ගියත් අපට මේ ගැටලුවක් එන්නේ නැහැ. මේ අදාවි පරිහරණය කරන ශරීරය අත්හරින වෙලාවේදී අපට දුකක් නෙවෙයි ඇති වෙන්නේ. අපට ඇති වෙන සතුටක්. ඇයි මේ හුඟා පරණ ශරීරය වයසට ගිහිපු මේ ශරීරය අත්හරිනකොටම අපට ලැබෙන මීට වඩා සුවපහසු තැනක අපේ විඥානය බැස ගන්න අපි සියලුම සුදුසුකම් සකස් කරගෙන ඉන්නේ. මෙන්න මෙතන තමයි පින්නතුනි බෞද්ධයෙක් වශයෙන් අපට තියෙන රැකවරණය. මේක මරණයෙන් පස්සේ ලැබෙන සතුටක් විතරක් නෙවෙයි. මේ මානසිකත්වයේ අපි ඉන්නවා නම් හැම මොහොතෙම තමා සතුටෙන් ඉන්නේ. ජීවිත කාලය කරපු පින්කම් නිරතුරුව සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නිතර සිහිපත් කරනවා. සියලු සත්ත්ව සුවපත් වේවා කියන හැඟීම නිරතුරුව ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි. මේ මොහොතේත් අපාගත මට්ටමේ දුක් විඳින අපමණ සත්‍යයන් මේ විශ්වයේ ඉන්නවා. අප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන් වීදුරක් පූජා කළත් ඒ පැන් වීදුරෙන් ඇති කර ගන්නා වූ පිනත් අපි ඒ සත්‍යයන්ට අනුමෝදන් කරනවා හැම මොහොතෙම. ඒ විතරක් නෙවෙයි අපේ ළඟම ඥාතීන් ඉන්නවා නම් ඒ ඥාතීන්ගේ වෙන්වීම අපට දුකක් තියෙනවා නම් අපි කළ යුතු දෙයක් තියෙනවා. ඇතැම් විට අපට කලින් අපේ ළඟම ඥාතීන් මිය යන්න පුළුවන්. අන්න ඒ අය මිය යන කලින් හැකිතාක දුරට ඒ අය කුසලයට යොමු කරනවා. මරණයට පත් වුණාම හඬනවා වැළපෙනවා එක විතරක් නෙවෙයි. මේ ගියාට පස්සේ පුණ්‍ය අනුමෝදනා කරන විතරක් නෙවෙයි. ඒ ඥාතීන් මිය යන කලින් හැකිතාක දුරට අපි කරන පින්කම් වල සහභාගී කරගන්නවා. ඒ අයට හොඳ ධර්ම දේශනහන්නට සලස්සනවා. ඒ අය පුළුවන් තරම් කුසලයෙන් දිනු කරනවා. ඒ අයටත් මරණයෙන් පස්සේ හොඳ තැනකට යන්නට සුගතියකට යන්නට අපි හැකිතාක දුරට උදව් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශ බලන විට ඉතාම පැහැදිලි කාරණයක් තමයි මුළු සම්බුද්ධ ශාසනයම ඇතුළත් ආධ්‍යාත්මික ගුණධම් ප්‍රධාන ස්තම්භ ප්‍රධාන පිලර්ස් දෙකකට ගොනු කරන්න පුළුවන්. එක පැත්තකින් මෛත්‍රිය වැඩීම, අනිත් පැත්තෙන් අනිත්‍ය සංඥා වැඩීම. අපි කරන මේ දාන ආදී පින්දහම් වලින් අපි ලබා ගන්නා නිරෝගී භාවය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මේ හැමදේම උපයෝගී කරගෙන අපි එක පැත්තකින් පුළුවන් තරම් දුරට මෛත්‍රිය භාවනා වඩන කාලය වැඩි කර ගන්නට ඕන. ඒක අපේ හිත පිරිසිදු වෙන විතරක් නෙවෙයි. අපේ ජීවිතේට එන තියෙන කරදර, කම්කටොළු, අකුසල කර්ම විපාක හැකිතාක දුරට යටපත් කර ගන්න තියෙන ප්‍රබලම කුසලය තමයි මෛත්‍රිය භාවනාව හෝ වෙනත් සමත භාවනාවක් දිනු කිරීම. ඒ විතරක් නෙවෙයි අපේ දිනපතාම සතුට, මානසික සුවය දිනු වෙනටත්, කායික නිරෝගී භාවය දිනු වෙනටත් මේක හේතුවක් වෙනවා. ඒ අතර මේ මොහොතේ අපේ හිතට එන දුක් සමුදායෙන් නිදහස් වෙනට නම් අපේ අස්කන්න ආසාදී ආයතන, රූපාදී අරමුණු, එවාගෙම රූපාදී ස්කන්ධ පංචකය මෙන්න මේ කාරණා පිළිබඳව නිතර නිතර යථාර්ථය ඒ සැබෑ තත්ත්වයේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරන්න අපි බාහිර රූපයෙන් නිදහස් වෙනවා, අපේ මනසෙනුත් නිදහස් වෙනවා. කිසිම තැනක හිට බැස නොගන්නාසේ අපි ප්‍රඥාව තුළ එන්නේ එන මිදිරට යනවා. ඉතින් මේක තමයි අපිට මේ සම්බුද්ධ ශාසනයෙන් අපිට ගන්න පුළුවන් ඉහළම සාරය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ඵලෙ අපි ගත්තොතින් අපිට එක දවසක් ජීවත් වුණත් අපි අවුරුදු 100ක් ජීවත් වුණා වගේ. ඒ නිසා අපේ ජීවිත වඩා වඩාත් අර්ථවත් කරගන්නට මෙවැනි පින්කනොත් අපි උපනිස්රේ කරගනිමු. ඉතින් අද මේ පින්තුන් මාසිකව සිදු කරන දාන මේ පින්කම මේ මහත් ශ්‍රද්ධාවෙන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පූජා කරන අවස්ථාව. ඔබේ දෑතින් සෝදානම් කරපු මේ දාණය අස්කාරි පුද්ගල මහා සංඝරත්නය වෙනුවෙන් සංඝසතු කොට පූජා කරමු, පූජා වේවා කියන පැතුමින් මේ හැටියට ගාථාව කියලා දාණය සංඝසතු කොට පූජා කරන්න. ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡිතං පච්චිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්බේ පූරෙන්තු චිත්ත චන්දෝ පන්න රසී යථා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතෝ